අතුරු පාලක මණ්ඩල සහ අතුරු කමිටු මත පීඩාවක් නිර්ණය කරන්න අමාරුයි. මොකද හේතුව ඔවුන්ට දීර්ඝ කාලීනව සැලසුම් කරන්න හම්බෙන්නේ නැහැ. මේ අතුරු කමිටු කොයි වෙලේ යන්නේ නැති වෙයිද, කවුරු හරි ආපහු පසෙයිද, මේ සම්බන්ධ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සාවර වැඩපිළිවෙලකට යන්න නම් ඇත්තටම වහාම මේ සම්බන්ධ තියෙනවා චන්ද විමසීම් සබලා මේවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එන්න අවශ්‍ය වාතාවරණය හැම කෙනෙකුට සකස් වී සඳහා තමයි මම කටයුතු කරන්නේ. තාම මොනි කියනවා අර්බුද විසඳා ගැනීම සඳහා සියලුම අතුරු කමිටු වලට පාලක මණ්ඩල වලට අපිට චන්ද ප්‍රමාණයට වෙලා දබලා අවශ්‍ය කරන්න පුළුවන් නම් මං ඉදිරියට ගොඩක් වරිනවා කියලා.